ඒකමතිකව තීරණය කරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට විධායක කමිටු තීරණය කරන ඕනෑම අවස්ථාවක ඉදිරි දිනකදී දීප ව්‍යාප්ත වෘත්ති සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න ඒහා ඒකාබද්ධව ගණකාධිකාරීවරුන් ඉංජිනේරුවන් වාස්තු විද්‍යාඥයන් වගේ සියලුම කාණ්ඩ සමග සාකච්ඡාවට පැවැත්විලා තිබෙනවා ඔවුන් සියලු දෙනාමත් ඒකාබද්ධ පෙරමුණක් හැටියට කටයුතු කරන්න තීරණය කළා තියෙනවා